සැදැවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ බුදුදහමේන ප්‍රධානතම ඉගැන්වීමක් වන සම්මාදිට්ඨිය පිළිබඳව. සම්මාදිට්ඨිය කියන්නේ මනාව දැක්ම, ලෝකයේ පිළිබඳව, සසර පිළිබඳව, කර්මය පිළිබඳව, කර්ම චක්‍රයේ නිදහස් වීම, දුකේ හට ගැනීම නිදහස් වීම පිළිබඳව වූ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තේරුම් ගැනීමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. සම්මාදිට්ඨිය ලබා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් ඊට උපකාරවත් වන කාරණා කිහිපයක් තියෙනවා. එක අතකින් කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. ඒ ශ්‍රවණය කරන ධර්මය නුවණින් මෙනෙහි කිරීම වශයෙන් යෝනිසෝ මනසිකාරය යෙදෙන්නට ඕන. කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය හා යෝනිසෝ මනසිකාරය කියන මේ කාරණාවල එකතුවෙන් තමයි සම්මාදිට්ඨිය සැලසෙන්නේ. අනේ සම්මාදිට්ඨිය ලැබුණු පමණට ඒ ගැන ශ්‍රද්ධාව, විශ්වාසය ඇති කරගෙන විරිය, සති, සමාධි, ප්‍රඥා ඔස්සේ ආධ්‍යාත්මික ගුණ වගාව තවදුරටත් දියුණු කරලීමයි බුදුදහමෙන් අනුශාසනා කරන්නේ. බුදුදහමේ සඳහන් වන ධර්ම මාර්ගයේ ප්‍රධානතම අනුශාසනාව වන ආර්ය ශ්‍රණගික මාර්ගයේ ප්‍රධානතම අංගය විදිහට සැලකන්නේ සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය මූලික වශයෙන් ගමන් කළ යුතු ආකාරය සඳහන් වෙනවා. සම්මාදිට්ඨි පුරේජවං කියලා සඳහන් කරන්නේ ඒකයි. සම්මාදිට්ඨිය මුලින් යන්නට ඕන. මෙන්න මේ සම්මාදිට්ඨිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා තියෙනවා. මජ්ක්‍ධිම නිකාය ඇතුළත් මහා චත්තාරිසක සූත්‍රය. සම්මාදිට්ඨියෙන් පහම් වික්ඛවේ දොයං වදාමි. සම්මාදිට්ඨිය කොටස් දෙකක් වශයෙන් එහිදී දක්වනවා. අත්ති වික්ඛවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදිවිපාක්කා. සාස්ත්‍රවෝ පුණ්‍යවිපාක ගෙන දෙන උපදී සම්පත් සලසාලන සම්මාදිට්ඨියක් තියෙනවා. අත්ති වික්ඛවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියපු විදියට ආර්යවෝ අනාස්ත්‍රවෝ ලෝකෙන් එතරට යන්නා වූ මාර්ගයට අංගයක් හෝ සම්මාදිට්ඨියක් තියෙනවා. කල්‍යාණ මිත්‍රාස්යෙන් සද්ධර්ම ශ්‍රවණය කරනකොට අපට මුලින්ම ලැබෙන අවබෝධය ලෝකය ගැන. සාස්ත්‍ර වූ පිනට බර වූ උපදි සම්පත් ලබා දෙන සම්මාදිට්ඨිය සැලසෙනවා. ඒ ධර්මයේ සඳහන් කරන්නේ අත්ති දෙන්නම්, අත්ති ඉට්ටං, අත්ති හුතං, අත්ති සුකට දුක්ඛඨානං, සම්මානං පලං විපාකෝ, අත්ති අයං ලෝකෝ, අත්ති පරෝ ලෝකෝ, අත්ති මාතා, අත්ති පිතා, අත්ති සත්තා ඕපපාතිකා, අත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ සමග්ගතා සම්මා පටිපන්න ආදී වශයෙන් දුන්දේ විපාක ඇත, යාගේ විපාක ඇත, හෝමේ විපාක ඇත, සැප දුක් කර්මයන්හි විපාක ඇත, මෙලවක් ඇත, පරලොවක් ඇත, මවට සැලකීමේ විපාක ඇත, පියාට සැලකීමේ විපාක ඇත, ඕපපාතික සත්වයන් ඇත, යහපත් වූ මගට පිළිපන්නා වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඇත යන වශයෙන් තියෙන මෙන්න මේ ලෝකයට සම්බන්ධ වූ කර්මය, පුද්ගලයා, සසර ආදී වශයෙන් මෙන්න මේ දේ ගැන අවබෝධය ලබා දෙන සම්මාදිට්ඨියක් තියෙනවා. ඊළඟට අත්ති භික්ඛවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකෝත්තරා මග්ගංගා. ආර්ය වූ, අනාස්ත්‍ර වූ, ලෝකෝත්තර වූ ආර්ය ශ්‍රණගික මාර්ගයට අංගයක් වූ සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ කියන්නේ දුකින් හට ගැනීම හා නිරෝධය පිළිබඳ වූ මනා දැක්ම. අවිද්‍යා සාගත විනාශතාවයේදී සංඛාර විඥාන නාම රූප ආදී මේ කරුණු අවිද්‍යා පාදකව හට ගන්න ආකාරයත්, ඒ අවිද්‍යාව නැති විට සංඛාර විඥාන නාම රූප සලායතන ආදී මේ කරුණු වලින් නිදහස්ව සසරින් දුකේ නිදහස් වන ආකාරයත් පිළිබඳව ඇතිවන අවබෝධයටයි මෙන්න මේ දෙවනි පියවරේ සම්මාදිට්ඨිය විදිහට සැලකන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී මෙන්න මේ කරුණු දෙක තමයි ප්‍රධාන වශයෙන් ලෝකයට පැහැදිලි කළේ. මුල් දේශනාව විදිහට ආනපෝබ්බේ කතා විදිහට දාන කතා, සීල කතා, සග්ග කතා ආදී වශයෙන් දානය, සීලය, සර්ගය ආදී පිළිබඳව උන්වහන්සේ ආනපෝබ්බේ කතා විදිහට මුල් දේශනාව විදිහට ශ්‍රාවකයන්ට දේශනා කළා. එමගින් සසර ගැන, කර්මය ගැන අවබෝධයක් ලැබිච්ච සත්වයන් ඒ සසර ගැන විශ්වාසය තබලා දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් යෙදෙනවා. ඒ තුලින් තමන්ගේ සුගතිය ස්ථාවර කරගන්නවා. දානංච සමචරියංච මෙත්ත චිත්තංච භාවයේ කියපු ආකාරයට දානයත් සමචරියාව නම් වූ සිල්වන්ත භාවය නැත්නම් පංචශීලයත් එවැගේම මෛත්‍රී භාවනාව පාදක කරගත්තු සමත භාවනාවත් සිදු කරනවා කම්මසකත සම්මාදිට්ඨිහි ප්‍රතිඵල විදියට. මෙන්න මේ ආකාරයට සම්මාදිට්ඨියෙන් මුලින් පැමිණ ශ්‍රාවකයා ඊළඟට තවදුරටත් ධර්ම ශ්‍රවණය කිරීම වශයෙන් සාමුක්ඛංශික දේශනා නැමැති දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය සංඛ්‍යාත දේශන අහනකොට ඔහුට දුකේ හට ගැනීම හා නිරෝධය ගැන අවබෝධයක් එනවා. අස්කන්නාසාදී ඉන්ද්‍රිය පාදක කරගෙන රූප ශබ්ද ආදී පිළිබඳව යම්සි අවබෝධයක් ලැබෙනකොට ඒ ක්‍රියාකාරීත්වය ගැන එය තේරුම් ගන්න මනෝවිඥාණයෙන් නේද? ඒ මනෝවිඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාවේදී ඊට පාදක වෙච්ච මුල් අවස්ථාවේ ස්කන්ධ නිරුද්ධ වෙලා නේද තියෙන්නේ කියන අවබෝධයක් ලැබීම සමගම ඔහු බාහිර ලෝකයෙන් නිදහස් වන ආකාරයට තමන්ගේ චින්තනය මෙහෙවනවා. මෙන්න මේ අවබෝධය තමයි අපට සම්මා දිට්ඨිය දෙවෙනි පියවරෙන් ලැබෙන්නේ. මේ දැනුම ලැබීම සමගම එකාතකින් ඒ ධර්ම ගැන ලොකු විශ්වාසයක් ශ්‍රද්ධාවක් ඇති වෙනවා. එහි ප්‍රතිඵල විදියට මුල්ම පියවර විදියට අපි සසර ගැන අවබෝධයෙන් පරලෝ ජීවිතයේ දුගතිගාමී නොවන විදියට දානමේ වශයෙන් සීලමේ වශයෙන් භාවනාමේ වශයෙන් තම චින්තනයේ ඉහෙලිම මෙහෙවමින් විශේෂයෙන්ම තෙරුවන් පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගෙන පංචශීලයේ පිහිටලා දාන ආදී පින් දහම් කරනවා. එමගින් ඔහුට සුගතිය තහවුරු කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ඔහු ධර්මය ගැන තවදුරටත් විශ්වාසය තියලා විශේෂයෙන් දුකේ හට ගැනීම හා නිරෝධය ගැන භාගතුන් වහන්සේ දේශනා කළා වූ දේශනාව ගැන බලවත් විශ්වාසය තබනවා. ඒකට අපි ශ්‍රද්ධාව කියලා කියනවා. සද්ධාතේ තථාගතස්ස බෝධින් කියපු විදිහට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය උන්වහන්සේ ප්‍රථම දේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරපු විදිහට චක්ඛුං උදපාදේ ඥානං උදපාදේ පඤ්ඤා උදපාදේ විද්‍යා උදපාදේ ආලෝක උදපාදේ කියන මෙන්න මේ සම්මාදිටිය උන්වහන්සේ දා දේශනා කළා. සම්මාදිටිය මේ ආදී විවිධ නම් වලින් සඳහන් කරනවා. චක්කෝ ඥාන පඤ්ඤා විද්‍යා ආලෝක දිටි සම්පන්න සම්මාදිටිය ආදී මේ නොඑක් නම් මේ සඳහා භාවිත කරනවා. අන්නේ පිළිවඳව ශ්‍රාවකයාට සුතමේ පඤ්ඤාවෙන් ඥානෙ ලැබුණා නම් අන්නේ දැනුම උපයෝගී කරගෙන ශ්‍රද්ධාවේ පිහිටලා හැකිතාක් දුරට හෝ ආර්ය ශ්‍රාංගික මාර්ගය ඔස්සේ තම චින්තනය තම වචනය තම ශාරීරික ක්‍රියාකාරීත්වය මෙහෙවනවා. ඒ ප්‍රතිඵල විදිහට සීල සමාධි ප්‍රඥා සම්පූර්ණ කිරීම වශයෙන් චින්තාමය පඤ්ඤාව භාවනාමය පඤ්ඤාව දිනු කිරීම වශයෙන් ක්‍රමානුකූලව රාගාදී ක්ලේශයන්ගෙන් විශේෂයෙන්ම අවිද්‍යා නීවරණෙන් දුරවන්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් මෙන්න මේ ධර්ම මාර්ගයේ සම්මාදිටිය කියන එක කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරගෙන යෝනිසෝ මනසිකාරය ඇති කර ගැනීමේ ප්‍රතිඵල විදියට අපේ සුතමය පඤ්ඤාව සම්පූර්ණ කිරීමත් ඒ ලබා ගත්තා වූ දැනුම නැවත නැවතත් සිහිපත් කිරීම චින්තාමය පඤ්ඤා විදියටත් ඒ දැනුම සමත විදර්ශනා වශයෙන් භාවිත කිරීම භාවනාමය පඤ්ඤා විදියටත් දියුණු කර ගන්නට ඕන. ඉතින් මෙන්න මේ දැනුම බුදුදහමේ ඉහිලියම අගය කළ තියෙනවා. එහි ආරම්භයේදී සම්මා දිට්ඨිය සුතමය පඤ්ඤා විදියට ක්‍රියාත්මක වන අතරෙහි ආර්ය ශ්‍රැංගික මාර්ගයේ සම්පූර්ණ කිරීම වශයෙන් මේ සම්මා දිට්ඨිය ඉහළටම ගිහිල්ලා එහිදී අවසානයේ තමා සුතමේ පඤ්ඤාවෙන් අසා දැනගත්තා වූ දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන මේ චතුරාර්ය සත්‍ය තමාගේ ජීවිතය තුලින්ම දකින ප්‍රඥාවේ ඉහළම තලයට භාවනාමය පඤ්ඤාව තුලින් පත්වන්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ උතුම් සදහම් මග අසා දැනගෙන ඒ පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගෙන විරිය සති සමාධි පඤ්ඤා ඔස්සේ ආධ්‍යාත්මික ගමන මග පරිපූර්ණත්වයට පත් කරගෙන සසර දුකෙන් සපුරාම නිදහස් වන්නට අපි අදිස්ථාන කරගනිමු. ඒ සඳහා ඔබ හැම දෙනාටම මේ ශ්‍රවණය කරා උතුම් ධර්මයේ හේතු වාසනා වේවා. මේ උතුම් කුසලයේ බලයෙන් ධර්මාභෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දෙනාටම තුනුරුවන් සරණයි.